ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි සදහවත් වාසනාවන්ත පින්නතුනි චමෝද් මහත්මයාත් සංකනී නෝනා මහත්මියත් අද දින මේ විහාරස්ථානයට පැමිණලා ඊටාම වටිනා අනුස්මරණීය පින්කමක් සිදු කරගත්තේ මේත වසර දෙකකට කලින් මිය ගිය තමන්ගේ ආදරණීය පියතුමා සුනිල් හේමන්ත සමරසිංහ මහත්මයාට පුණ්‍ය ආනුමෝදනා පිණිසයි මේ පින්කම සිදු කළේ. ඉතින් මේ පින්කම මම හිතන්නේ ඔබ දෙපළගේම ජීවිතයේහි බොහෝ කලක් මතකයේ රැඳෙන පින්කමක් වෙනවා. මොකද මේ අවස්ථාව වන විට ලෝකයේ බොහෝ රටවල්වල ශ්‍රද්ධාවන්තයන් හිටියත් එයට මේ වගේ පින්කම් කරන අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් ඇතැම් විට ඔබ ශ්‍රී ලංකාවේ හිටියත් මෙවැනි පින්කමක් අද දවසේ කරන්න පුළුවන්කමක් තියෙන වෙලාවක නෙවෙයි අද අපි ලෝකයේ මේ වාසය කරන්නේ. ඉතින් මේ සිදකලාව පින්කම කළගුණ සැලකීමේ පින්කමක් කෘතවේදී පින්කම තමන් නමින් මියගිය ආදරණීය පියතුමා මම හිතන වසර දෙකක් ගත වුණත් සමහර විට ඔබට තාම ඒ පියතුමා ගැන දැනෙන්නේ නැති එකයි සමහරට හත් දවසේ පින්කම සිදු කරන්න ඕන කියන හැඟීම වගේ බොහොම ඕනෑකමකින් තමයි අද මේ පින්කම සිදු කරන්නේ. ඉතින් මේක තමයි කළගුණ සැලකීමේ ලක්ෂණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ යම්තාක් යහපත් ගුණ දහම් හොඳ ගතිගුණ තියෙනවා නම් ඒ සියලුම ගතිගුණවල පදනම කළගුණ සැලකීම කියලා. උන්වහන්සේගේම වචන වලින් කියවෝ තින් කේවලා හේසා භික්ඛවේ සප්පුරුස භූමි යදිදං කතඤ්ඤුතා කතවේදී කියලා. All good qualities depend on gratitude කියලා. එතකොට ඔබ මේ පින්කම සිදු කරන්නේ කළගුණ සැලකීම පෙරමුණේ තබාගෙන. තමන්ගේ ආදරණීය පියතුමා ජීවත් වෙන කාලේ තමන්ට කරපු සේවය මෙහෙවර උපකාරය ඒ කැපවීම වෙනුවෙන් කරන්න පුළුවන් ප්‍රතිඋපකාරයකොයි ඔබ මේ සිද කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ද්වින්නහං භික්කවේ න සුප්පතිකාරකං වදාමි කියලා. ලෝකේ දෙන්නෙක් ඉන්නවා කළගුණ සලකලා අවසන් කරන්න බැරි දෙන්නේ. අපේ ජීවිතවලට උදව් කරපු අය අතරින් අපේ අම්මයි තාත්තයි කියන මේ දෙන්නා කරපු සේවය අපට ප්‍රතිඋපකාර කළා අවසන් කරන්න බෑ කියලා. අම්මා තාත්තා අපට ඉපදුනාට පස්සේ බොහෝ දේවල් කරනවා. නමුත් පින්නොතනි අපට අම්මා කෙනෙක් මව් කුසේ මාස 8ක් 9ක් 10ක් දරාගෙන ඉඳලා මෙලවට බිහි කිරීම උනත් ඇති අපේ දෙමව්පියන්ට ජීවිත කාලෙම සලකන්න. නමුත් අපේ ශ්‍රද්ධාවන්ත අම්මලා තාත්තලා එපමණක් නෙවෙයි. ධර්මයේ සඳහන් වෙන ආකාරයට බුදුහාඳුර දේශනා කරනවා පුත්තානං ආපාදකා පෝසකා ඉමස්ස ලෝකස්ස දස්සේ තාරා කියලා. දරුවෝ මේ ලෝකෙට බිහි කළා හොඳ නරක කියා දීලා අපිව දැඩි කරන ඇති දැඩි කරන දෙන්නා තමයි අපේ අම තාත දෙන්නා කියලා. කෙනෙකුගේ ජීවිතයේ සාර්ථකත්වය කෙනෙකුගේ ජීවිතයේ තියෙන හොඳ ගතිගුණ බලන ප්‍රධානම ලක්ෂණයක් තමයි ඒ තැනැත්තා අම තාත දෙන්නට කොච්චර සලකනවාද කියන කාරණය. ඒ විතරක් නෙවෙයි කෙනෙකුගේ ජීවිතයේ අනාගතයේ කොච්චර සාර්ථකත්වය. සාර්ථකත්වය කියන්නේ සාමාන්‍ය ලෝකයා හිතන්නේ අධ්‍යාපනයෙන් භෞතික දේවල් වලින් සාර්ථක වෙන එක. නමුත් බුදුදහමේ සාර්ථකත්වය කියන්නේ එච්චරක් නෙවෙයි. ඒ සාර්ථකත්වයත් අපට ලැබෙන ගුණධම්මලා පින්නකොට. නමුත් ජීවිතයේ සාර්ථකත්වයේ සැබෑ දියුණුව කියලා කියන්නේ අපි කොයිතරම් දුරට මානසික සතුටෙන් ඉනවාද කියන කාරණය. අන්නේ අනාගත ජීවිතයේහි කොයිතරම් සතුටෙන් ඉන්නවාද කියන කාරණය තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙන්නේ යම්කිසි කෙනෙක් තමන්ගේ අම්මා තාත්තා දෙන්නට සලකන ආකාරය. ඉතින් ඔබ මේ තමන්ගේ දෑතින් මේ දානය සූදානම් කරලා මම හිතන්නේ ශ්‍රී ලංකාවේදී සිද්ධ කළා වගේ මහා දානයක් ඇතැම් විට ගමකමයි එකතු වෙලා කරන දානයක් වගේ ඔබ දෙපළ විතරක් වුණත් අද මේ දානය සිද්ධ කළේ. ඉතින් ඒ ගැන හිතලා හුඟා සතුටට පත්වන්න. ඒ විතරක් නෙවෙයි තමන්ගේ ජීවත් වෙලින අම්මා තාත්තට ආශිර්වාද කරන්නටත් බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ අම්මා තාත්තගේ ගුණ දන්න කළගුණ සලකන දරුවන් විදියට ගුණගරුක දරුවන් විදියට ඔබ මේ පින්කම සිදු කරන්නේ මහා සංඝරත්නය වෙනුවෙන් ධර්ම රත්නය වෙනුවෙන් සංඝරත්නය වෙනුවෙන්. අපි මේ ලෝකයේ සාමාන්‍ය ලෝකයා සලකන විදියට කළගුණ සැලකීම ඉහළම ලක්ෂණය තමයි අම්මට තාත්තට සැලකීම. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දන්නා හැටියට අපි මේ ලෝකයේ කළගුණ සලකනවා නම් ඒ වැඩිපුරම කළගුණ සලකන්න ඕන දෙපළක් ඉන්නවා පිරිස් දෙකක් ඉන්නවා. ඒ එක කෙනෙක් තමයි බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ අප වෙනුවෙන් කැප වුණේ අපේ මේ ජීවිතයේ කාලේ ලැබුණට පස්සේ විතරක් නෙවෙයි අපි මේ ලෝකයේ හිපදෙන්න කල්ප ගානකට කලින් ඉඳන් බුදුරජාණන් වහන්සේ දාන ආදී පෙරුන් දහම් පුරලා ඇස්සිස් මස්ලේ දන් දීලා සුවිශාල කැපවීමක් කළේ අප වෙනුවෙන්. ඒ නිසානේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් ඔබ මේ කළගුණ සැලකීමක් කළා වෙනවා. සම්බුද්ධ පූජා පවත්වලා බුදුගුණ සිහිපත් කරලා බුද්ධානුස්සතිය වඩලා ඔබ මේ කළේ තවත් විදියකින් කළගුණ සැලකීමක්. අනිත් පැත්තෙන් මහා සංඝරත්නය වෙනුවෙන් ඔබ මේ දානය පූජා කළේ. බලංච බික්කූන මනුපදින්නම් කියලා සඳහන් කරන ධර්මයේ මේ මහා සංඝරත්නයට ඔබ ලොකු ශක්තියක් දුන්නේ. මහා සංඝරත්නය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 45 ලෝකෙට ධර්ම දේශනා කළේ. නමුත් ඒ සඳහා පණිවිඩය වසර 2500කට අධික කාලයක් පරපුරෙන් පරපුරට ජීවිත පරිත්‍යාගයෙන් ලෝකයේ හමුවේ රැගෙන ආවේ. උන්වහන්සේලා තමගේ ජීවිතයට මේක ප්‍රායෝගික පුරුදු පුහුණු කරන ගමන් මතු ලෝකයේ වෙනුවෙන් මේ දහමක් ඉතුරු කළේ මහා සංඝරත්නය. ඉතින් ඔබ මේ දානේ අද මේ පූජා කළේ ඒ මහා සංඝරත්නය වෙනුවෙන්. මං හිතන්නේ තාම ලස්සනට මේ පින්කම ඔබ සිදු කළේ. ඉතින් අපේ මේ ජීවිතය එකතකින් ලැබුණේ අපේ අම්මා තාත්තා නිසා. අනිත් අතින් අපි මේ වගේ උතුම් සුගතියක් ලැබුණේ ලබාගත්තේ අපි අතීත ජීවිතවල මේ වගේම සම්බුද්ධෝත්පාද කාලවල සම්බුද්ධ ශාසනවල අපි දාන ආදී පින්දහම් කරපු නිසා. අන්නේ උතුම් බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන වෙනුවෙන් කළගුණ දන්නා හැටියට ශ්‍රද්ධාවන්තය හැටියට නැවත අපි ඒ තෙරුවන වෙනුවෙන් මේ වගේ පින්කම් අපි කරන්නට ඕන. අපි මේ ජීවිතේ ලබාගත්තු ඒ උතුම් ජීවිත ඵලය බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන වෙනුවෙන් අපි කැප කරන්නට ඕන. ඉතින් මේ සම්බුද්ධ ශාසනයක් ලබාගත්තු මේ අවස්ථාවේ අපේ ජීවිතය අපට ලබා ගන්න පුළුවන් ඉහළම දේ තමයි මේ බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් වෙනුවෙන් කරන මේ වගේ දාන ආදී පින්දහම්. අප කැපවීමෙන් යුක්තව මේ වගේ පින්කම් කරනකොට එකතකින් අපේ සිතේ කුසලයේ දිනු වෙන විතරක් නෙවෙයි අනිත් පැත්තෙන් ඔබ බලාපොරොත්තු වන අනාගත දිනුවට මේක ලොකු ආශිර්වාදයක් වෙනවා. මං හිතන්නේ ඔබ ජීවිතේ තව හුඟක් දුරක් යන්නට බලාපොරොත්තු වෙන අය. තව හොඳට ඉගෙන කියාගෙන අධ්‍යාපනයේ ඉදිරියට ගිහිල්ලා රැක රක්ෂා කළා ලොකු බලාපොරොත්තු රැසක් ඔබ හිසේ තියාගෙන ඉන අවස්ථාවක්. ඉතින් මේ කරපු පින්කම මේ ලස්සනට මේ හැම දෙයක්ම පිළිවෙලට හදලා මේ කරපු දේ ඔබේ අනාගතයේ ජීවිතය වෙනුවෙන් ආශිර්වාදයක් වෙනවා. ඒ හැම කටයුත්තකින් පෙන්වන්නේ මේ දාන ආදී පින්දහම් වලින් ඔබ සලකුණු කරන්නේ පෙන්වම් කරන්නේ ඔබට අනාගතයේ කොච්චර දුරක් යන්නද පුළුවන්ද කියන කාරණය. අධ්‍යාපනයෙන් තම හුඟක් ඉදිරියට යන්නට පුළුවන්. අනිත් හැම පැත්තෙම ඔබ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනවා නම් ඒ හැම පැත්තෙම ඉදිරියට ඔබට යන්න පුළුවන් කියන එකෙහි සලකුණක් තමයි ඔබ මේ දානමය පින්කමෙන් ඔබ අද ඔප්පු කළ තියෙන්නේ. එනිසා මේ ඇති කරගත්තා වූ ආධ්‍යාත්මික ශක්තිය එකතකින් අපේ ජීවිතයට නිරෝගී භාවය ලබාගෙන අනිත් අතින් දෙවියන්ගේ ඥාතීන්ගේ ආශිර්වාදය ලබාගෙන මේ සම්බුද්ධ ශාසනය විසෙහි සිදු කරන දාන ආදී පින්දහම් වලින් ඇති කරගන්නා වූ ආධ්‍යාත්මික ශක්තියත් අපේ දිවිමගට ශක්තියක් කරගෙන අපි තව තවත් මේ ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඒ උසස්ම ප්‍රතිඵලයේ විදියට කියන්නේ අපේ හිත කොයිතරම් දුරට දුකෙන් නිදහස් කරගන්නට දුකෙන් මිදෙන්නට අපට ශක්තිය තියෙනවාද කියන කාරණය. අද ලෝකයේ බොහෝ දෙනෙක් අප්‍රමාණව දුකට පත් වෙලා ඉන්නේ. ඒ වගේම ලෙඩ දුක් වලින් බියෙන් ඉන්නේ. සාමාන්‍ය දුප්පත් රටක දුප්පත් කෙනෙක් හිඟන මිනිසෙක් හෝම්ලස් කෙනෙක් විතරක් නෙවෙයි. ලෝකයේ ඉහළම රටක හිරු නොබසින අධිරාජ්‍යයේ ඔටුන්න හිමි කුමාරයාත් අද මේ ලෙඩෙන් දුකෙන් බියෙන් ඉන්නේ. කොයි වෙලේ මරණයට පත් වේද කියන බයෙන් අද ඉන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් මත ඉන්න ලෝකයකට අපි ඒ තරම් දුකකට අපිපත් වෙන්නේ නැහැ. ඇයි අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළින් ලොකු රැකවරණයක් ලබාගෙන තියෙනවා. එකතකින් අපි මේ ලෙඩ දුක් වලින් ආරක්ෂා වන්නට අපි ලොකු ආධ්‍යාත්මික ශක්තියක් මානසික වැති කරගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ලෙඩ දුක් වලට පත් වුණත් අපි කොහොමද ඒකට ප්‍රතිකාර කරන්න ඕනේ කියන කාරණය අපි කලින්ම හිතලා තියෙන්නේ. ඒ වගේම ඇතැමිට කර්මාන් රූපව නැත්තම් කාල විපත් විදියට ඇතැමිට අපේ ජීවිත අනතුරකට උනත්පත් වෙන්න පුළුවන්. හැබැයි අපේ මේ භෞතික ශරීරය අපට අහිමුණත් ආධ්‍යාත්මිකව මානසිකව කිසිඳු විටක පහළ මට්ටමටපත් නොවන විදියට සුගතියක හිත පිහිටුවා ගන්න පුළුවන් විදියට අපි සිනහමුස මුහුණෙන් මරණයට මුහුණ දෙන්නට අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් ඒ ශක්තිය අපට ලැබෙන්නේ මේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබාගෙන මේ සම්බුද්ධ ශාසනය විසෙහි කරන්නා වූ පින්කම් නිසායි. එක පැත්තකින් අපි උපරිම ලෙස පංචශීලය ආරක්ෂා කරන්නට ඕන. ඒ පංචශීලය අපේ ජීවිතයේ ලොකු රැකවරණයක් වෙනවා. අනිත් පැත්තෙන් හැකිතාක් දුරට සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා හැකිතාක් දුරට මේ කාලය තුල අපි ප්‍රාර්ථනා කරන්නට ඕන. ලෝකේ බොහෝ දෙනෙක් අප්‍රමාණව දුකටපත් වෙලා හුස්ම ටිකක් ගන්න අමාරුවෙන් යන අවස්ථාවක මේ ඉන්නේ. ඉතින් ඒ හැමදෙනාම අරමුණු කරගෙන මං හිතන්නේ ලෝකෙහිම දැන් ලක්ෂ 10කට වඩා පිරිසක් මේ රෝගයට භාජන වෙලා ඉන්නවා. ඉතින් මේ හැමදෙනාම සුවපත් වෙත්වා කියලා අපි නිරතුරුව ප්‍රාර්ථනා කරන්නට ඕන. ඒ වගේම අපි මේ රැස් කරගන්නා වූ පුණ්‍ය ඵලය ඒ මියගිය හැමදෙනාටමත් අපට අනුමෝදන් කරන්න පුළුවන්. මං හිතන්නේ මේ වන විට ලෝකෙහිම අය ලක්ෂයකට වඩා මිය ගිහිලා ඉන්නවා. ඇමරිකාවේම අය මං හිතන්නේ දැන් 19000කට වඩා මිය ගිහිලා ඉන්නවා. ඉතින් මේ හැමදෙනාටමත් අපට මේක පින් අනුමෝදන් කරන්න හොඳ අවස්ථාවක්. ඉතින් ඔබ දෙපළම හුඟා සතුටට පත්වන්න තමන්ගේ ආදරණීය පියතුමා සුනිල් හේමන්ත සමරසිංහ මහත්මයා මීට වසර දෙකකට කලින් මිය ගිය ඒ පියතුමා වෙනුවෙන් තමන් සිදු කරන්නට බලාපොරොත්තුණු පින්කම ඊතාමෝලින් සිදු කරගන්න ලැබුණා. ඒ පින්කම තුලින් ජනිත කරගත්තා වූ මේ උතුම් පුණ්‍ය ඵලය ඒ පියතුමා ප්‍රධාන මිය ගිය සියලු ඥාතීහු මේ පින අනුමෝදන්ව සුවපත් වෙත්වා. මේ පිනෙන් සුවපත් විය හැකි යම් තාක් ඥාතීන් යම් තාක් සත්‍යයන් මේ විශ්වයේහි කොතනක හෝ වෙත්නම් ඒ හැමදෙනාමත් මේ ඔබේ දෑතින් සිද්ධ කරපු අටපිරිකර සෙසුපිරිකර සහිත සම්බුද්ධ පූජා සහිත මේ සපිරිකර සංඝගත දක්ෂිණාවෙන් ජනිත කරගත්තා වූ කුසල ඵලය ඒ මියගේ ඥාතීහු අනුමෝදන් වෙත්වා. ඒ හැමදෙනාම සුවපත් වෙත්වා. අවසන උතුම් වූ නිවනින් සැනසෙත්වා කියන ප්‍රාර්ථනාවත් ඇතුව වාදනය අරගෙන පැන් වැඩමින් අපි පුණ්‍යානුමෝදනා කරමු ගාථාව කියලා. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඉදං මේ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පරිපූරන්ති සාගරං ඒවමේව ිතෝ දින්නම් තේතානං උපකප්පති. උන්න මේ උදකං වට්ටං යතානින්නම් පවත්තති. ඒවමේව ිතෝ දින්නම් උපකප්පති. රැස් කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් අපි දෙවියනටත් අනුමෝදන් කරවමු. සම්මාදෘෂ්ටික දෙවියනොත් මේ පින් අනුමෝදන්ව දෙවියන්ගේ දිවයිසුරු වර්ධනය කරගන්නා ගමන් මේ දිනවල මේ ලෝකයේම රෝගාතුර වලින් පීඩිතවට පත් වෙලා ඉන්න හැම දෙනාටම දෙවියන්ගේ දිවනත යොමු කරලා ඒ අය සුවපත් කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා කියන පැතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු ගාතහව කියලා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පතං සම්මේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධියා. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධිය. එත්තාවතාච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවානුමෝදන්තු සම්බ සම්පන්ති සින්ධිය. හොඳයි චමෝද් මහත්මයා සංකේණී නෝනා ඔබ දෙපළම බොහොම සතුටට පත්වන්න. අද දින සිදු කරන්න බලාපොරොත්තු වුණු දානමය පින්කම තමන් බලාපොරොත්තු වුණාටත් වඩා හොඳින් අංග සම්පූර්ණව ඉතාම ලස්සනට සිදු කරගන්න ලැබුණා කියලා. ඉතින් මම හිතන්නේ මේ පින්කම දිහා දැකලා තමන්ගේ ශ්‍රී ලංකාවේ සිටින ඒ ඥාති මිත්‍ර ආදීනොත් අම්මල තාත්තලාත් හොඟා සතුටට පත්වෙයි. මං හිතන්නේ ලංකාවේ කෙනෙකුටවත් සිද්ධ කරන්න බැරි වුණු ආකාරයේ පින්කමක් ඔබ මේ තමන් ඉපදිච්ච මව්බිමෙන් බොහෝ දුර බැහැරින් අවස්ථාවේහි මේ ආකාරයට සිද්ධ කිරීම ගැන ඒ හැමදෙනාම බොහොම සතුටටපත් වෙයි. ඉතින් ඒ හැමදෙනාටමත් ආශිර්වාදයක්. ඉතින් ස්වාමින් වහන්සේලා අද මෙතන පස්නමක් වැඩ ඉන්නවා, තව නායක හාමුදුරුවෝ වැඩ ඉන්නවා, බුදුරජාණන් වහන්සේ ප්‍රධාන සත් නමක් වෙනුවෙන් ඔබ මේ දානේ පූජා කළේ. ඉතින් හත් නමක් වෙනුවෙන් මෙවැනි දිනයක දානමය පින්කම සිදු කිරීම ඊටාම දුර්ලභ දුෂ්කර කාරණයක්. ඉතින් මේ අවස්ථාව ඒ කාරණේ ඔබ සිද්ධ කළා, ඒ අභියෝගය ඔබ ජයගත්තා කියලා හුඟක්ම සතුටට පත්වන්න. ඉතින් මේ රැස් කරගත් උතුම් පින්කමේ ආනිසංසයෙන් තමන්ගේ ඥාති මිත්‍රාදීන් ඇතුළු හැම දිනාටම මේ පින්කම ආශිර්වාදයක් වේවා. ඒ හැම දිනාම නිදුක් නිරෝගීව ඒ තමන්ගේ ආදරණීය මිත්තණිය බද්ධාවති සේනාධීර මිත්තණිය, ඒ වගේම කසුන් සමරසිංහ සහෝදරයා, සන්ධ්‍යා සමරසිංහ මෑණියන් ඇතුළු ඒ දෙමව්පියන් ඥාතීන් හැම දිනාටමත් මේ පින්කම ආශිර්වාදයක් වේවා. විශේෂයෙන් ඔබ දෙපළ සිද්ධ කරන සියලු දෙහැමි කටයුතු දිනෙන් දින සඵල කරගෙන වඩ වඩාත්ම හොඳ රැකී රක්ෂා ලබාගෙන නිදුක්ව නිරෝගීව තව හොඳට දියුණු වෙලා මේ සම්බුද්ධ ශාසනයම තව මේ වගේ දාන ආදී පින්දාම් සිදු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය ජයගෙන ප්‍රාර්ථනානුකූලව උතුම් නිර්වාණ අවබෝධය ලබා ගන්නට මේ උතුම් පින්කම ඔබ දෙපළට ආශිර්වාදයක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලෙස නිච්ඡං වන්දහා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පන්ති සග්ග සම්පත්තිමේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි, තෙරුවන් සරණයි.